නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලෝභය අත්තරින්නේ කෙසේද කියන කාරණාව. මේක ඇත්තටම අද වර්තමාන ලෝකයේ සෑම සත්වයකටම අත්‍යවශ්‍ය දහම් පණිවිඩයක් කියලා අපට හිතෙනවා. අද මේ ලෞකික ජීවිතය තුළ අනන්ත අප්‍රමාණ නාම රූප අල්ලාගෙන ඒවා තමන් සතු කරගෙන ඒ අයිති අත්හරින්න බැරුව සංසාරේ දුක් විඳින සත්වයෝ අනන්තයි අප්‍රමාණයි. මේ සෑම සත්වයකටම මේ ලෝභය කියන මේ පිඹුරා වෙලාගෙන සිටිනවා. මේ මෝහය කියන ධර්මතාවය මේ හැමෝම වසී කරගෙන ඉන්නවා. මේ මෝහය පවතින්නේ ලෝභය ඇතනම්, ද්වේෂය ඇතනම්, රාගය ඇතනම් පමණයි. එනම් මේ ලෝභ දේශ රාග වෛර කියන මේ අකුසල මූලයන් පවතින තාක්කල් මෝහයක් පවතිනවා. මෝහයට තනියෙන් පවතින්න බෑ. මොකද්ද කියලා බැලුවාම ජලය නැතුව වාෂ්ප පවතිනවද? ගසක් නැතුව එවනැල්ල පවතිනවද? අඳුරක් නැතුව, රාත්‍රියක් නැතුව කරවල පවතිනවද කියලා අහුවාම අපට හිතෙනවා මේ එක පවතින්න විදියක් නැහැ කියලා. එනම් මේ මෝහය කියන එක පවතින්නේ අනිවාර්යයෙන්ම එක්කෝ ලෝභය, එහෙම නැත්නම් ද්වේෂය, රාගය, වෛරය කියන මේ අකුසල මූලයන් එකක් හෝ කීපයක් හෝ පැවතුනොත් පමණයි. එහෙනම් අපි තුල ලෝභය තියෙනවයි කියලා කියන්නේ ඒක තුල මෝහයටපත් වෙලා අපි මුලාවක ඉන්නේ. අපි හාලා තියෙන ගොඩාක් ධර්මකාරණ අත්තරින්න කියලා හැමදේම අත්තරපු මිනිස්සුත් ඉන්නවා. අත්තරපු මිනිස්සු සම්බන්ධයෙන් ගන්නකොට අපට සාමාන්‍ය පෘථිජන ලෝකෙන් ගන්න විදියක් නැහැ. අපි ගන්න කෙලින්ම මේ අත්තරපු ධර්මතාවයට ආර්ය මාර්ගය යන නිගණ්ඨයෙන්. පාත්‍රයකුත් නැහැ, කම්සේකුත් නැහැ, සරමකුත් නැහැ, කිසිම දෙයක් නැහැ, රුපේලක්වත් නැහැ බස් එකේ යන්න. නූල් පොටක්වත් නැතුව ඉපදුනා වාගෙම හිටගෙන ඉන්න මේ මනුස්සයා හැමදේම අත්තරලා. හැබැයි මේ මනුස්සයා සෝතාපන්න වෙලා නැහනේ. හැබැයි එයාත් යන්නේ ආර්ය මාර්ගයක තමයි. යම්කිසි ධර්මතාවයක් තේරුම් අරගෙන ඒ ධර්මතාවය හරියට මේ වඩාගෙන එයත් යම්කිසි ගමනක් යනවා. හැබැයි සෝතාපන්න ඵලය එයාට නැහැ. එහෙනම් අල්ලාගෙන ඉන්න කට්ටියත් සෝතාපන්න වෙලා නැහැ, අත්හැරලා ඉන්න කට්ටියත් සෝතාපන්න වෙලා නැහැ. කවුද සෝතාපන්න ශ්‍රාවකයා? දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ ලෝකයේ මේ සෝතාපන්න ඵලය එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කියන එක අපි දකින දිට්ඨියක් නෙමෙයි, අපි නොදකින දිට්ඨියක්. මට මතකයි පුංචි කාලේ මට අවුරුදු 3යි කාමරේ ඉන්නකොට තාපසයෙක් ඇවිල්ලා අපේ සීයම් බෙන්න. ඒ තාපසයා ආනවා, ස්වාමිනි අපට කලින් සෑහඳ බණ භාවනා කරපු කෙනෙක් ඔබතුමා, සෑහඳ අවබෝධයකින් ඉන්න කෙනෙක්. මේ ලෝකේ හැම තැනම මේ මුලාවක් තියෙනවා කියලා මට වැටහෙනවා. හැම දේ තුලින් අපි හිර වෙලා ඉන්නවා, අවු වෙලා ඉන්නවා කියලා මට වැටෙනවා. මේකේ නිවැරදිතාවය මොකක්ද? ඇත්තට මේම එකක් තියෙනවද? එහෙම තියෙනවනම් ඒක නිදාසෙන්න ක්‍රමය මොකක්ද කියලා පණිවිඩයක් ආනවා. සීයාට ඉන්න කියලා ආසනය පනවලා ගිලම්පස සූදානම් කළා. ඒතර මටත් කතා කළා, විශේෂ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා පුතත් එළියට එන්න කියලා. ඉතින් මමත් ආවා, මටත් පොඩි පුටුවක් තියෙනවා, මමත් වාඩි වෙලා ඉන්නවා. හැමෝටම ගිලම්පස දීලා අන්තිමට මටත් පොඩි කෝපයකින් පොඩ්ඩක් අම්බ වුණා. දැන් තාපසයා කල්පනා කරනවා, කාරණාව ඉදිරිපත් කළා, උත්තරේ ලැබුණේ නැහැ, ගිලම්පසයි අම්බ වුණේ. මොකද්ද මේ ප්‍රශ්නේ? එන මොනවාරි විශේෂ එකක් මෙතන වෙන්න යනවා. දැන් එයාත් හොඳට බලන්න මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. ඔක්කොම බීලා ඉවරුණාට පස්සේ සීයා කියනවා, තාපසතුමා කෝපේ දෙන්න කියලා කිව්වම එයාට අක්ගලා කෝපේ දෙන්නයි බීලා ඉවරනේ කෝපේ දුන්නා. මගේ ළඟට ඇවිල්ලා පුතා කෝප්පේ දෙන්න කියලා කිව්වම මම දුන්නේ නැහැ, මම ආක බලන් හිටියා. පුතා කෝප්පේ දෙන්න කියලා දෙවනි පාර කියනකොට මං කිව්වා කැමැති නම් ගන්න කියලා. සීයා තාපසයා දිහා බලලා කිව්වා ඕක තමයි පණිවිඩය කියලා. එයා කිව්වා තේරුන්නේ නැහැ, දැන් කෝප්පේ වා දුන්නේ කෝප්පේ මගේ කියන මානසිකත්වයේ තිබුණ නිසානේ. මට තේදුන්නා ඒ තියදීපු කෝප්පේ මගේ, ඒතු මටනේ තේදුන්නේ, ඒ තේ ටික මගේ, මටනේ දුන්නේ, ඒක අයිතිය මගේ. ඒ නිසා කෝප්පයත් මගේ, ඒ නිසා තමයි කෝප්පේ දෙන්න කිව්වා මා එන තියාගන්න කියලා දුන්නේ. පුතා දන්නා කෝපේ මගේ නෙමෙයි කියලා. ඒ නිසා තමයි කිව්වේ කැමති නම් ගන්න කියලා. ඒතුව ඒකේ අයිතිකාරය එයා නෙමෙයි. අර අවුරුදු 3 පොඩි එකාට ඒක තේරුණා කියලා කිව්වා. එතකොටත් අවුරුදු 84යි තාපසයාට. තාපසයා කල්පනා කළා අවුරුදු 84 කළා අර පොඩි එකාට තේරිච්ච එක අපට තේරිලා නැහනේ. තාපසයායිලා මගෙන් අහනවා පුතා ඒ කාරණා පොඩ්ඩක් විස්තර කරන්න. මං ඇහුවා ස්වාමිනේ එනකොට ඉපදෙනකොට මොනවද ගෙනාවේ කියලා. කල්පනා කළා මොකවත් ගෙනාවේ නැහනේ. එහෙනම් මොනවද අයිති මේ ලෝකේ? මොකවත් නැහනේ. එතකොට දැන් මේ දේවල් මගේ කියන මානසිකත්වයෙන් නිසා නේද අවු වෙලා ඉන්නේ? ඒ මානසිකත්වයෙන් නිදහස් වෙන්න අත්හරින්න මොකවත් නැහැ. හැමදේම අත්හැරිලා තියෙන්නේ. අත්හැරිලා තියෙන බව අපි දන්නේ නැහැ. අත්හැරලා ඉන්නේ කියන එක දැනගන්න. එච්චරයි අත්හරින්න තියෙන්නේ. එහෙනම් අද අපේ මානසිකත්වයත් මේ ලෝකේ හැමදේම මා සතුව තියෙනවා, මං අල්ලාගෙන ඉන්නවා, මටයි අයිති මගේ කියන ඒ මානසිකත්වය තුල තමයි මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. අපි හත්තරින්න වේසෙනවා. ඔළුවෙන් ඉටගෙන අපි කමටන් වඩනවා. රෑදවල් දෙකේ නිදි මරාගෙන කල්පනා කරනවා. අර විද්‍යාඥයෝ පරිසන කරනවා, වාගි කල්පනා කරනවා. අරක ලෝභයේ මේක මේ මැති වුණේ, අරක මේ මැති වුණේ කියලා. හැබැයි හත්ත මොකද්ද කියලා කිව්වොත් අපි මොකටවත් අවු වෙලා නැහැ. මොකවත් මං අල්ලලා නැහැ. ඒක මම දන්නේ. ඒ නිසා මං අත්තරීම කියලා එකක් වඩනවා. එහෙමක පුරුදු කරනවා. අත්තරින්න ඉස්සලා අල්ලලා ඉන්න එපාය. එක උපාසක මාත්‍යෙක් ඇවිල්ලා කියනවා මගේ බාල සහෝදරයා මගේ ඒන බලෙන් වැඩ කරනවා. බලෙන් වැඩ කරනවා. ඉතින් වැඩ කරන එක හොඳයිනේ. ඉතින් එයා ආහන වේදන් දරනවා නම්, වපුරණ වේදන් දරනවා නම්, නිරවල් බඳිනවා නම්, වතුර හරවනවා නම්, ඒක පැහැෙනවා නම්, ඉතින් තියෙන ප්‍රශ්නේ මොකද්ද? නෑ ඒ කුඹර මගේනේ. මං ඇහුවා හරි සන්තෝසයි. ඒ කුඹර හම්බුනේ කොහමද? මං කසාද බැඳ නිසා ඒ භාර්යාවගේ අරා මට හම්බ වුනේ. ලියලා දුන්නද ඒ අම්මයි තාත්තයි? නැන්දයි මාමයි ලියලා දුන්නද? නෑ වැඩ කරගන්න කියලා කිව්වේ. ඒ වැඩ කරන සහෝදරයා කවුද? ඒ අම්මා තාත්තගේ නැන්දම්මගේ මාමණ්ඩියගේ නීත්‍යානුකූල දරුවා. දැන් තාත්තගේ දේපොළ දරුවට අයිති වෙනවද නැත්නම් බෑනට අයිති වෙනවද? දරුවට නම් තමයි අයිති වෙන්නේ. එතකොට දැන් තමන්ගේ කියලා කිව්වේ. කෝ හත පෙන්නන්නකෝ තියනවද තමන්ගේ දේවල් කියලා? මොකවත් නැහැ. හතෙත් මොකවත් නැහැ, සාක්කුවෙත් මොකවත් නැහැ. හැබැයි අපේ මානසික එකක් තියෙනවා, මේක මගේ කියන හැඟීම. මොකවත් අපි අල්ලලා නැහැ. අල්ලලා තිබුණා නම් ඉඩම් අපි හතේ තියෙන්න එපාය, සාක්කුවල බෑග්වල තියෙන්න එපාය. හැම දෙයක්ම මගේ නම් මිල මුදල් රත්තරන් ඔක්කොම මගේ ඇඟේ තියෙන්න එපාය, ඇඟ ඇතුලේ තියෙන්න එපාය, අත්වල පිරිලා තියෙන්න එපාය, යනකොට ගෙනියන්න එපාය. හතේ තියෙන දේ, කනකර තියෙන දේවත් අපට ගෙනියන්න බැරි නම් අපි මොකවත් අල්ලලා නැහැ කියන එක අපට වැටහිලා නැහැ නේද? අල්ලලා නැත්තම් මොකටද අත්තරින්ද වේසෙන්නේ? අල්ලලා නැහැ කියන එක දැනගත්තාම අත්තරින්න දෙයක් ඉතුරු වෙලා නැහැ ලෝකේ. මම මගේ සිවුරු පිරිකර අල්ලලා නැහැ. මම මගේ කුටි අල්ලලා නැහැ, සේනාසනේ අල්ලලා නැහැ, දායකයෝ අල්ලලා නැහැ කියන එක දැනගත්තාම එයාට අත්තරීමේ පාරමිතාව පිරීලා ඉවරයි. අපි හැමදාම ලෝභය අත්හරින්න උත්සාහ කරනවා. ලෝභය තුලින් අත්හරින්න අපි අල්ලාගත්ත දේවල් නේද? මොකවත් අල්ලලා නැහැ. මේවා මං අල්ලාගෙන ඉන්නේ, මේවා මගේ, මට හයිති කියන ඒ උම්මත්තක මෝහය නිසා තමයි අත්හැරීමේ අවශ්‍යතාවයක් අපට ඇති වෙලා තියෙන්නේ. හැම දෙයක් තුලින්ම අපි අපේ කියන මානසිකත්වය තුලින් ඒක නඩත්තු කරන නිසා තමයි මේ ලෝභය කියන ඒ අකුසල මූලය අපි තුල නිර්මාණය වෙලා තියෙන්නේ. මේක අපේ අනවබෝධය නිසා ඇති වෙලා තියෙන්නේ. ලෝභයට හේතු මොකද්ද? අනවබෝධය නෙමෙයිද? ද්වේෂයට හේතුව අනවබෝධය නෙමෙයිද? රාගයට වෛරයට හේතුවත් අනවබෝධය නෙමෙයිද? භාග්‍යවතුන් වහන්සේ ලස්සන වචනයක් කියනවා අවිද්‍යාව කියලා. කෝ විද්‍යාවෙන් ලෝභය හදන කෙනෙක් ලෝකෙ ඉන්නවද? විද්‍යාවෙන් ද්වේෂය වෛරය හදන කෙනෙක් ඉන්නවද? මේ ලෝකයේ විද්‍යාවෙන් කිසිම දෙයක් අටගන්නේ නැහැ. එහෙනම් මේ අවිද්‍යාව නිසා මේ හැම දෙයක්ම අටගන්නේ. ඒ අවිද්‍යාව නිසා අටගත්ත නිසා අපි මේවා අපේ මගේ මටයි මේ මහුනේ මටයි මේක කළේ කියලා එකක් හිතාගෙන ඉන්නවා. ඒ නිසා යට අත්තරීමේ ධර්මතාවය අවශ්‍ය වෙනවා. එයා මේ ලෝකයේ හැමදාම අත්තරිනවා. එනකොට ඉඩම් අරගෙන ආවේ නැත්තම් මේ අම්බෙච්ච ඉඩම් මගෙත් නෙමෙයි දෙමව්පියන්ගේ නං. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දෙමව්පියෝ දුන්නා නං. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දෙමව්පියෝ දුන්නා නං. දැන් මේක මගේද? මගේ කියලා හිතන තාක්කල් ලොකු පුතාට ඉස්සරහ කැල්ල දෙන්න ඕනේ, පොඩි පුතාට මේක දෙන්න ඕනේ, දෑවැද්දට දුවට මේක දෙන්න ඕනේ, ලොකුගේ පුතා ගන්න, පොඩිගේ දුව ගන්න. දැන් මේ ඔක්කොම බෙදන්න උවමනාවක් ඇති වෙනවා නේද? ඇයි මේ ඔප්පු තප්පු වල ප්‍රශ්න ආවේ? මේ ඉඩකඩම් වල අයිතිය බෙදීමේ අවශ්‍යතාවය ආවේ මේවා මගේ කියන මානසිකත්වයෙන් මම ඉන්න නිසා. ලෝකේ මොකවත් මට අයිති නැහැ. හේතුව එනකොට ආවා වගේම යනකොටත් යන්න ඕනේ. එහෙනම් මොකවත් අයිති නැත්නම් දැන් අත්තරින දෙයක් තියනවද? පවරන්න දෙයක් තියනවද? මම ඉපදෙනකොට මට කොහමද ලැබුණේ? මේ විදිහට ඕගොල්ලන්ටත් ඕක ලැබිලා තියෙනවා. ඕගොල්ලෝ කැමති විදිහට පරිභෝජනය කරගෙන යන්න. එහෙනම් මේ ලෝකේ මිනිස්සු අත්තරින්නේ අල්ලගෙන ඉන්නවා කියන මානසිකත්වය තියෙන නිසා. කිසිම දෙයක් අපි අල්ලලා නැහැ. කිසිම දෙයක් අපිට අවුලත් නැහැ. අයිනම් අපි මේ ලෝකේ මොකවත් අල්ලලා නැහැ කියන එක මානසිකත්වයෙන් අපි දැනගත්තාම අත්තරින්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මගේ පාත්‍රය, මගේ සිවුරු, මගේ කෝප්ප පිඟා, මගේ හැඳ ඇතිරිලි, මගේ කුටිය කියලා මම ඇල්ලුවත් විතර නේද අත්තරින්න ඌමනාව තියෙන්නේ? කෝ ඇල්ලුවා නම් අත් දෙකේ බලන්න තියනවද කියලා? මල්ලේ තියනවද කුටිය? කුටිය කුටිය තියෙන්න ඕන තැන තියෙනවා. ඒක හපි හදපු එකක් නෙමෙයි. ඒක සම්බුද්ධ ශාසනයේ කර්මයට අනුව නිර්මාණය වෙච්ච එකක්. බුදුහාඳුරන්ගේ කර්මයට ඇදෙන ශාසනයේ අයිතිකාරයා මම නම්. මම මොනතරම් උම්මත්තකෙද්ද? මේ ලෝකේ හැම දෙයක්ම හත්තරින්නට ඕනේ පිරිණිවන් පාන්න නම්. ඒ හැම දෙයක්ම හත්තරින්න මම මොකවත් අල්ලලා නැහැ කියන එක ඉස්සෙල්ලා වටහා ගන්න ඕනේ. කිසිම දෙයක් මං අල්ලලා නැහැ. හැබැයි අල්ලලා නැහැ කියන එක මම දන්නේ නැහැ. හැබැයි එකක් දන්නවා, හැමදේම මං අල්ලලයි කියලා දන්නවා. ඒ නිසා තමයි හැමදේම අත්තරින්න වේසෙන්නේ, කමටහන් වඩන්නේ. අම්මා අත්තරින්න බැරි නම්, තාත්තා අත්තරින්න බැරි නම් එයා කවදාවත් රහත් වෙන්නේ නැහැ, පිරිණිවන් පාන්නේ නැහැ. භාර්යාව අත්තරින්න බැරි නම්, ස්වාමි පුරුෂයා අත්තරින්න බැරි නම් එයා කවදාවත් පිරිණිවන් පාන්නේ නැහැ. දරුවෝ, මුණුබුරෝ, ඥාතියෝ, මිත්‍රයෝ අත්තරින්න බැරි නම් එයා කවදාවත් පිරිණිවන් පාන්නේ නැහැ. ගොඩනැගිලි, දේපළ, වත්කම් ඒවා අත්තරින්න බැරි නම් එයා කවදාවත් පිරිණිවන් පාන්නේ නැහැ. හේතුව එහෙම එකක් එයාට නැහැ. නැති එක කල්ලාගෙන ඉන්න නිසා නැති ලෝකයට උප්පත්තිය නිර්මාණය වෙනවා. එයාට අයිති නෑ මොකවත්. අයිති කියලා හිතන නිසා ඒ අයිතියට එයා ඉපදෙනවා. එයාට කිසිම නෑකමක් නෑ. එහෙම එකක් තියෙනවයි කියලා හිතන නිසා ඒ නෑකමෙමකින් එයා ඉපදෙනවා. එයාට අයිති රුපියලක්වත් නෑ. හැබැයි හැම ඉඩමක්ම, හැම දේපලක්ම එයාට අයිති කියලා හිතනවා. ඒ හිතන නිසා එතනම පෙරේතේ භූතයෙක් වෙලා ඉපදෙනවා, තෝදෙය්‍ය සිතානෝ වාගේ. මේ ලෝකේ ඉපදෙන දවසේ ඉඳලාම අපගේ අවසන් උස්ම යනකම් අපි මොකවත් අල්ලලා නෑ. හැබැයි මේවා මගේ, මේවා මටයි අයිති, මේවා මම හම්බ කරපුවා, මේක මගේ දුරකථනය, මගේ ඇඳුම්, මගේ යාන වාහන, මගේ දේපළ, මගේ භාර්යාව, මගේ දරුවෝ, මෙන්න මේ විදියට අපි අල්ලලා නැති දේවල් අල්ලගෙන ඉන්නවයි කියන මානසිකත්වය අදපු නිසා, අයිති නැති දේවල් අයිති කියන මානසිකත්වය අදපු නිසා, අපට නැති දේවල් තියෙනවයි කියන මානසිකත්වය අදපු නිසා, දැන් අත්තරීමේ මානසිකත්වය තදන්න සිද්ධ වෙලා, අල්ලලා නැති දේවල් අත්තරින්න සිද්ධ වෙලා, අපේ නැති දේවල් අපට දන් දෙන්න සිද්ධ වෙලා. ඇයි මේ අවශ්‍යතාවය ඇති උනේ? මේ හැම දෙයක් තුළින්ම මම කියලා කෙනෙක් නිර්මාණය වෙලා, අපේ කියලා දෙයක් ඇති වෙලා, මටයි අයිති කියලා එකක් අපි හදාගෙන නඩත්තු කරන නිසා මෙන්න මේ මානසිකත්වයේ තුලින් සියලුම දෙනා මේ ලෝකේ අත්තරීමේ ධර්මතාවයේ අවශ්‍යතාවය ඇති කරගෙන ඉන්නවා. සැබෑ තාපසයා ප්‍රඥාවෙන් දකින කෙනා මේ ලෝකේ හැම දෙයක්ම දකිනවා. ඒ දකින තාපසයාට පේනවා මොකවත් මං අල්ලලා නැහැ. කෝපේ මගේ නම් මං ගෙනියන්න එපා. ගෙනියන්න බැරි නම් මේක මට අයිති නැහැ. අයිති නැති දේ මගේ වෙන්නේ කොහමද? එහෙනම් මේක මං අල්ලලා නැහැ. හැබැයි මේක මගේ කියන මානසිකත්වයක් තියෙනවා. එහෙම තිබුණොත් මේක දන් දීලා මං මේකෙන් නිදහස් වෙන්න ඕනේ. මේක කාටරි පූජා කරලා නිදහස් වෙන්න ඕනේ. මේක මං අල්ලලා නැත්නම්, මේක මට ගෙනියන්න බැරි නම්, මේක මට අයිති නැත්නම්, දැන් මේක අත්තරින් අවශ්‍යද නැහැ. ඒක විසිකරලා යනවා. ඒක මගේ නෙමෙයි. එහෙනම් මේ ලෝකේ අපට හම්බෙන දාහනේ අපේ කියලා අපි වළඳනවා. හැබැයි මේ දාහනේ පැය 24 පස්සේ කුසේ තියෙනවද? ඒක බයිස්රාගේ වෙලා යන්නේ නැද්ද? අනේ මගේ දාහනේ පෙරේද ආවලා දුන්නේ. ඒ නිසා මේක බයිස්රාවිය කරේ නැහැ, කරන්නේ නැහැ කියලා අපි මලපා කරන්නේ නැතුව මේක බඩේ තියන් ඉන්න පුළුවන්ද? බඩවල් කකියන්නේ නැද්ද? ආමාශය රිදෙන්නේ නැද්ද? අපිට සී නැති වෙන්න තරම් වේදනාවකට ගන්න නැද්ද? අපේ මටයි අයිති මටයි දුන්නේ කියලා කැමැත්තෙන් සුවඳයි කියලා කෑවත් ඒක පැය ගාණක් යනකොට අකමැත්තෙන් උනා බයිස්රාවිය කරලා අයින් කරන්න ඕනේ. ඒක බඩවැල් වල තියාගන්න බෑ. එහෙනම් මට කියලා ලැබෙන මගේ දානෙවත් මට අයිති නැත්තම් මේ භෞතික වස්තු ගෙනියන්න බැරි දේවල්, කයට ඇතුල් කරන දේත් අයිති නැති වෙනකොට ගෙනියන්න බැරි දේවල් මට අයිති වෙන්නේ කොහමද? කිසිම දෙයක් මට අයිති නෑ. මොකවත් මං අල්ලාගෙන නෑ. කිසිම දෙයකට මං අහුවෙලා නෑ. මේකේන පරම සත්‍ය දන්නේ නෑ. මේක සෝතාපන්න ඵලයන්. මේක සම්මා දිට්ඨියන්. මේක යම් කිසි කෙනෙක් මේ ලෝකේ තුල දකිනවා නම් කිසිම දෙයක් මං අල්ලලා නෑ. කිසිම දෙයක් මට අයිති නෑ කියන මානසිකත්වයෙන් ලෝකේ ගනුදෙනු කරනවා නම් එයාට නැතේ බවන් අට්ටමං ආදියන්ති. එයා හටවෙනි භවෙ ඉපදෙන්නේ නෑ. එයා නිවැරදි ලෙස ලෝකේ දකිනවා. සම්මාවෙන් දකිනවා, සෝතාපන්න ඵලයෙන් යා ලෝකයේ දකිනවා. දැන් අපි දකින අනේ මං හිටවපු කොඹග මේක හිටවලා තින්නේ අනාගත අපේ දරුවන්ට ගෙවල් හදන්න ඉරන්න. මේක තේකග මේක තියලා තින්නේ තව ටිකක් ලොකු වුණාම විකුණන්න. එහෙනම් මේ ගස්කොළන් පවා මගේ කියලා මං අල්ලාගෙන ඉන්නවා. මේ තින බඩු මුට්ටු මගේ කියලා අල්ලාගෙන ඉන්නවා. සේරම දේපල මගේ කියලා මං අල්ලාගෙන ඉන්නවා. ඒ අල්ලාගෙන ඉන්න නිසා මට දැන් අත්හැරීමේ අවශ්‍යතාවය ඇති වෙලා, ඒ නිසා මම බණ අහනවා, කමටහන් ගන්නවා, හැම දෙයක්ම අත්හරින්න. මේ ලෝකේ කිසිම දෙයක් අපි හල්ලලා නැහැ. ඒ නිසා තමයි හදටත් අපි මේ වගේ උදකලා වෙන්නේ. කිසිම දෙයක් අපි ළඟ නැහැ. භාර්යාව මං අල්ලාගෙන ඉන්නවා කියලා හිතනවා සමහර උපාසකයෝ. කොයි අල්ලාගෙන ඉන්නවද? අත් දෙකේ තියනවද? එයාගේ පාඩු එයා ඉන්නවා. කාලයක් යනකොට එයා වෙන කෙනෙක් පෙම්බැඳිලා යන්නේ නැද්ද? අපට කලින් මිය පරලව යන්නේ නැද්ද? එහෙම නැත්නම් එයාට කලින් අපි මිය පරලව යන්නේ නැද්ද? අපේ නම් අපට අයිති නම් එක්කගෙන යන්න එපාය. එයා අපසතුවේ ජීවිතාන්තය දක්වා පිරිනිවෙනකන් ඉන්න එපාය. එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ නේද? එහෙනම් මේ ලෝකේ කවුරුත් අපට අයිති නැහැ. කිසිම දෙයක් අපි අල්ලාගෙනත් නැහැ. හැම දෙයක්ම මානසිකවෙන් ඇතිවෙච්ච මෝහයක් මෙතන පවතින්නේ. මුලාවක් නඩත්තු කිරීමක් මෙතන සිදුවෙලා තියෙන්නේ. මෙන්න මේ සම්මාව දකින්නට ඕනේ. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. අපේ ජීවිතවල ඇස්වලින් දකින මොනතරම් දේවල් අපි අල්ලාගෙන දඟලනවද? මේවා මං දැක්කා, මේවා මට අයිති, මේවා මගේ සීමාවල් කියලා අපි මේවා නඩත්තු කරනවා. ඒ හැම දෙයක් තුළින්ම ලෝභයෙන් අපි අල්ලාගෙන ඇයින හැම දාම් කාරණාවක්ම අනේ මේක ලස්සනයි, මේක වටිනවා, මේක ආවල් සූත්‍රයට උපමා කරපේකම්, මේක ආවල් ධම්ම කාරණාව විස්තර කිරීමක් කියලා අපි මේ හැයන හැම දෙයක්ම අල්ලාගෙන ඒක තුළින් ලෝභයෙන් අපි නඩත්තුවක් වෙන්නේ නැද්ද? ඇයින ශබ්ද අපි අල්ලාගෙන ලෝභයෙන් නඩත්තු කරනවා. පේන රූප ටික, ඒ වර්ණ ටික අල්ලාගෙන අපි නඩත්තු කරනවා. දැනෙන රස ටික අල්ලාගෙන නඩත්තු කරනවා. ස්පර්ශනීය දේවල්, බඩමුට්ටු පරිභෝජනය කරන හැම දෙයක්ම අල්ලාගෙන නඩත්තු කරනවා. තේරෙන අවබෝධයේ මානසිකත්වය, ඒ ප්‍රඥාව පවා, අපි දැනුම පවා අල්ලාගෙන නඩත්තු කරන්නේ නැද්ද? මේ අල්ලා ගන්න හැම තැනම අපි මේ ලෝභය හදනවා. අදලා පස්සේ මේක අත්හරින්න උත්සාහ කරනවා. සමහර අය ඉල්ල කියන අනේ ස්වාමීනි ගොඩාක් ඉගෙනගෙන දැන් මේවා අමතක කරන්න බෑ, නිදාසින්න බෑ, ඔළුවට හරි වේසයි කියලා. දැන් එයා එකතු කරනකොට ලෝභයෙන් නේද එකතු කරේ? එකතු කරප හැමදේම අත්හරින්න උවමනායි. අල්ලගන්න හැමදේම විඩාවක් ඇති කරන නිසා අත්තරින් ඕමනායි. ඒ නිසා තමයි අවුරුදු 40-50ක් වේසිලා ගොඩා පෝසත් වෙලා පස්සේ වේර විහාරවල හදලා ඔක්කොම දන් දෙන්නේ. ඇයි? එකතු කරපු හැමෝටම ඒකතුලින් විඩාවක් ඇති වුණාම අත්තරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ගොඩාක් දේවල් මගේ කියලා අල්ලගත්තාම ඒ අල්ලා ගැනීමේ විඩාවෙන් ඒවා අන්සතු කරන්න දන් දෙන්න ඒ කියන මානසිකත්වය ඇති වෙනවා. එනම මේ ලෝකේ මානසික ගැටලුවක් තියෙන්නේ. ලෝභයේ මත්තරිමු කියන ධර්මතාවය අපි හැමෝම වඩන්නට නම් මේ කියන හැම දෙයක් තුළින්ම නැති දෙයක් අල්ලාගෙන ඉන්නේ අසු වෙලා නැහැ. හැබැයි මම අල්ලාගෙන ඉන්නවායි කියන මානසිකත්වයෙන් ඉන්න තාක්කල් මේ හැම දෙයක්ම අත්තරින්න ඕමනාවක් ඇති වෙලා එහෙම ධර්මතාවයක අවශ්‍යතාවය අපට ඇති වෙලා අසකන දිවනාසය සමසිතෙන් මේ කියන සම්මාව අපි දැන් වඩන්නට ඕනේ. ලෝභයෙන් හැමදේම අත්තරිනට ඕනේ. ලෝභයෙන් අත්තරින් අපි වඩන කමටාන තමයි ඇස්සලි මම මොකවත් අල්ලාගෙන නැහැ. අල්ලාගෙන නැති මම අල්ලාගෙන ඉන්නවා. මම මේක දැක්කා. මට මේක පෙනුණා. මම අසුවල් සිද්ධිය දැක්කාය කියලා ඒ දැකපු දේ පෙනිච්ච දේවල් මම අල්ලාගෙන ඉන්නවා. ඒ නිසා ලෝභය නිර්මාණය වෙලා ඒ නිසා මට දැන් ලෝභයෙන් අත්තරීමේ ධර්මතාවය අවශ්‍ය වෙලා අසුවලා මේම කිව්වා ඒක මට ඇහුණා අසුවලා අපාස කළා අසුවලා නිින්දා කළා අසුවලා මගේ ආත්ම ගරුත්වය නැති වෙන විදියට මට අපාස කළයි කියලා ඇහිච්ච දේවල් ඔක්කොම මට ඇහුණා මම ආගත්තා මම මේ දේ තේරුම් ගත්තයි කියලා මම අල්ලාගෙන නඩත්තු කරන නිසා ලෝභය නිර්මාණය වෙලා නේද? දැන් ඒ ඇති වෙච්ච ලෝභය නැති කරන්න ලෝභයෙන් අත්තරීමේ ධර්මතාවය අවශ්‍ය වෙලා මේ දේ රසයි මේ දේ වටිනවා මේ දේ ගුණයි කියලා ඒ රස වලින් අපි හැම දෙයක්ම මම මේක කාලා තිනවා කලින් මේක රස විඳලා තිනවා මේක මේ වගේ කියලා රස ටික අල්ලා ගත්ත නිසා ඒ අල්ලා ගැනීම තුළින් ලෝභය නිර්මාණය වෙච්ච නිසා දැන් ලෝභයෙන් අත්තරීමේ ධර්මතාවය අපට අවශ්‍ය වෙලා අනේ මේ සිවුර හරි ලස්සනයි මේක කපෝ මේක සනීපයි මේ කුටි හරි පිළිවෙලයි මේක පිරිසිදුයි මේ ඇඳ කොට ඇට්ට මැතිරිලි හැම දෙයක්ම ලස්සනයි වටිනවා මේක ස්පර්ශනීයයි මේක විවේකයට ගැළපෙනවා මේ ආසනය මෙතනට ගැළපෙනවා මේක හොඳයි විවේකයට කියලා ඒ ස්පර්ශයෙන් හැම දෙයක්ම අල්ලාගත්ත නිසා ඒ අල්ලාගත්ත එකෙන් අපිට ලෝභයක් ඇති වෙච්ච නිසා ලෝභයෙන් අත්තරීමේ ධර්මතාවය දැන් අපට අවශ්‍ය වෙලා ඉතන දේවල් දැනෙන දේවල් වැටෙන දේවල් අවබෝධ වෙන දේවල් හැම දෙයක්ම මට තේරුණා මට වැටුණා මට දැන් තමයි අවබෝධ වුණේ මේකේ යථාර්ථය කියලා ඒ හැම චෛතසිකයක්ම අල්ලා ගත්ත නිසා අල්ලා ගැනීම තුළින් ලෝභය නිර්මාණය වෙච්ච නිසා ලෝභයෙන් අත්තරීමේ ධර්මතාවය අද අපට හැමෝටම අවශ්‍ය වෙලා දැන් අපට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ ලෝකයේ හැම තැනම අල්ලාගත්ත නැති එකක් අල්ලාගෙන ඉන්නවයි කියන මානසිකත්වයේ උම්මත්තක මෝහය අදපු නිසා මේ ලෝකයේ හැම තැනම හැමදාම අපට මේ හැම දෙයක්ම අත්හැරීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා මේ වෙනකොටත් අපි අත්හැරින්න තමයි මේ උත්සාහ කරන්නේ ගෙවල් දොරවල් අත්තරින් උත්සාහ කරනවා කෝ අද්දකේ බලන්න ගෙවල් දොරවල් තියනවාද කියලා අල්ලලා නැහැ. හැබැයි මගේ කින මානසිකත්වය නිසා නේද අත්තරින් මෙච්චර වෙසෙන්නේ. එහෙනම් අල්ලගත්ත නැති එකක් තමයි අත්තරින් වෙසෙන්නේ. අයිතියේ නැති එකක් තමයි අත්තරින් වෙසෙන්නේ. මැරෙනකොට මොකවත් ගෙනියන්න නැත්නම් ඉපදෙනකොට මොකවත් ගේන්නෙත් නැත්නම් අතරතුර ඇතිවෙච්ච මේ උම්මත්තක ස්වභාවයේ මෝහය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න නේද මේ හැම දෙයකටම හේතුව හැම දෙයක්ම අපේ මගේ කියන මානසිකත්වයෙන් අපි දකින දේවල් අල්ලා ගන්නවා ඒ අල්ලා ගැනීමෙන් ලෝභය නිර්මාණය කර ගන්නවා ඇයෙන හැම දෙයක්ම අල්ලා ගන්නවා ඒ ඇයිච්ච හැම දෙයක්ම අල්ලාගෙන ලෝභය හදා ගන්නවා දැනෙන හැම රසයක් තුළින්ම අල්ලා ගන්නවා ඒ අල්ලා ගැනීමෙන් ලෝභය හදා ගන්නවා හැම ස්පර්ශයක් තුළින්ම අල්ලා ගැනීම සිද්ධ වෙනවා ඒ අල්ලා ගැනීමෙන් ලෝභය හදා ගන්නවා හැම අවබෝධයක්ම හැම දෙයක් තුළින්ම ඒ වැටෙන හැම දැනුමක් තුළින්ම අල්ලා ගැනීම සිද්ධ වෙලා ඒක තුළින් ලෝභයක් නිර්මාණය වෙලා දැන් මේක නේද අත්හැරීමේ අවශ්‍යතාවය ඇයින හැම දෙයක්ම අල්ලාගෙන නැහැ කියලා අපි ප්‍රත්‍යක්ෂ කරනවා නම් අල්ලාගෙන නැහැ කියලා ස්ථිර වශයෙන්ම ඉන්නවා නම් අල්ලාගෙන නැත්තම් මොකටද අත්හරින්නේ පේන දේවල් මොකවත් මං අල්ලාගෙන නැත්තම් මොකටද අත්හරින්නේ දැනෙන රස එකක්වත් අල්ලාගෙන නැත්තම් මොකටද අත්හරින්නේ පරිභෝජනය කරන සියලුම උපකරණ බාන් බඩු බායිර ආදිය අල්ලාගෙන නැත්තම් මොකටද අත්හරින්නේ සෑම දැනුමක්ම අවබෝධයක්ම මම අල්ලාගෙන නැත්තම් මොකටද අත්හරින්නේ එහෙනම් අල්ලාගෙන නැ කියන එක දැනගත්තාම අත්හැරීමේ ධර්මතාවය සම්පූර්ණයෙන්ම නිරෝධ වෙලා යනවා කිසිම දෙයක් එයා අත්හරින්නේ නැහැ හේතුව අත්හැරීමේ අවශ්‍යතාවයට නැති වෙලා අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි මේ සංසාරේ ඉපදෙන්න හේතුවක් මේකෙන නියත මිත්‍යා දුත්‍ය හේතුව මේ ඉඩම මගේ මේක මගේ මායිම මේක මගේ ගෙවල් දොරවල් මේක මගේ මායි මගේ දරුවෝ මගේ භාර්යාව මගේ දේපළ මගේ යාන වාහන මගේ අම්මා තාත්තා මට දීපු ඉඩකඩම් ගොඩනැගිලි කියලා මම හැම දෙයක් තුළම අල්ලාගෙන නැති එකක් අල්ලාගෙන ඉන්නවා අයිති නැති එකක් අයිති යටතේ පවතිනවායි කියලා උම්මතකෙක් වාගේ අදාගත්ත මානසිකත්වය නිසා අදත් මං සංසාරේ ඉපදෙනවා අදත් මං දුක් විඳිනවා මේවා වලින් නිදහස් වෙන්න බැරුව විවේකේ ලබන්න බැරුව දැන් අපි විවේක වෙන්න කාලේ පැමිණියා දැන් හැම දෙයක්ම අත්හැරලා නිදහස් වෙන ඒ කුසලය පාලවුණා ඒක තමයි කිසිම දෙයක් මම අල්ලාගෙන නැහැ අල්ලාගෙන නැති මම අල්ලාගෙන නැහැ කියන එක දන්නේ නැති නිසා මම හැම දෙයක්ම අල්ලාගෙන ඉන්නවයි කියලා මෝහයෙන් අදාගත්ත මානසිකත්වය නඩත්තු කරපු නිසා දැන් හැම දෙයක්ම අත්හරින්න රටේ නැති බණහනවා රටේ නැති කමටහන් වඩනවා රටේ නැති භාවනා ඔළුවෙන් හිටගෙන වඩනවා මම හැම මොහොතක් දුහාම දූතාංග රැකරක මාන්සිනාමේ අත්තරින්න ඇත්තටම අත්තරින්න බැරි වෙලා තියෙන්නේ අල්ලාගෙන නැති නිසා ඒක තේරෙන්නේ නැති නිසා එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ ප්‍රශ්න තියෙනවා මේ වගේ ගැටලු තියෙනවා මගේ පාත්‍රයේ ලස්සනයි මේකට හොඳ තවිකයක් තියෙනවා මේ තවිකයේ රුපියල් 7500ක් වටිනවා ඒ නිසා මේ තවිකයයි පාත්‍රයයි මම අතාරින්නම නැහැ හැබැයි මේක කඩේ තිනකොට මගේ කියලා නඩත්තුවක් තිබුණාද මේක හදන වැඩපොලේ තිනකොට පාත්‍රේ මං අල්ලාගෙන නඩත්තු කළාද හැබැයි ඒක ප්‍රදර්ශනාගාරයේ තිනකොටත් නැති ප්‍රශ්නයක් ඒ දායකයා මිලදීලා ගන්නකොට තිබි නැති ප්‍රශ්නයක් මට පූජා කළාට පස්සේ තියෙනවා නම් මේ නැති එක නෙමෙයිද මං අල්ලාගෙන ඉන්නේ අයිති නැති එකක් අයිති කියලා නෙමෙයිද ඉතාලින් ඉන්නේ ඇති වෙලා නැති වෙලා යන බව දැනගන්න නැතුව මේක මගේ මටයි මේක අයිති මගේ රටතේ මේක පවතිනවා ජීවිත කාලය කියලා මම අදාගත්ත නියත මිත්‍යා දෘෂ්ටියක් නිසා නෙමෙයිද මේ විඩාව මට ඇති වෙලා තියෙන්නේ එහෙනම් මේකේන උම්මත්තක ස්වභාවයන් මේකේන මුලාවන් අපි තේරුම් අරගෙන මේකේන විඩාවෙන් අපි නිදහස් වෙන්නට ඕනේ මේකේන මානසිකත්වයෙන් අපි නිදහස් වෙන්නට ඕනේ ඒකට මේකේන කමඨාන නිවැරදිව වඩන්න ඕනේ මේ මොහොතේ ඉඳලා අපි මේ කමඨාන වඩනවා මේකේන නියත සම්මා දිට්ඨියේ අපි ගමන් කරනවා මොකද මේ නියත වශයෙන්ම නොසෙල්වෙන සැකරයිත සම්මා දිට්ඨිය ඒක තමයි මේ ලෝකයේ ඇස්සලෙ මම මොකවත් අල්ලලා නැහැ මට පේනවා විතරයි පේනවා විතරයි කියන එක මට වැටහෙන්නේ නැතුව පෙනිච්ච හැමදේම මං අයිති කරගත්තා. පේන කාන්තාව ඔක්කොම රාගෙන් අයිති කරගත්තා. පේන බඩු මුට්ටු ඔක්කොම ලෝභයෙන් අයිති කරගත්තා. පේන හය මට ඕන ඇවිදට ඉන්න නැත්තම් ද්වේෂෙන් ඒ කට්ටිය අතුරුව කියලා මං අයිති කරගත්තා. දැන් අතුරුවත් මට අයිති වෙලා, මිතුරුවත් අයිති වෙලා, මේ ලෝකේ රාගයත් අයිති වෙලා, ලෝභයත් අයිති වෙලා ජීවිත කාලෙම මම අත්තරීමේ ධර්මතාවය වඩනවා, පුරුදු කරනවා. හැමදාම කන් අඩි පැලෙනකම් බනහනවා ඇයි මේව අල්ලගන්න තාකල් එයාට පිරිණිවීමක් නැහැ එයා සසරෙන් එතර වෙන්නේ නැහැ එහෙනම් පේන දේවල් පේනවා විතරයි ඒ පේන දේ මට අයිති නැහැ කිව්වම පාර යන කාන්තාවෝ අයිතිත් නැහැ පේන බඩු මුට්ටු මට අයිතිත් නැහැ අනවශ්‍ය වැඩ කරන කට්ටිය මට අතුර වෙන්නෙත් නැහැ අතුර වශයෙන් මං ඒගොල්ලෝ අල්ලගන්නෙත් නැහැ ඇයි ඒවා මට අයිති නැති නිසා අතුරොත් මට අයිති නැහැ මිතුරොත් අයිති නැහැ බඩු බාහිරාද අයිතිත් නැහැ එහෙනම් ඇස් වලින් ඒ ලෝභයෙන් අත්හැරිලා ඉවරයි ඇයිනදේ අයිනවා පමණයි එන යාපද්දේ මගේ නෙමෙයි නම් අයාපද්දේත් මගේ නෙමෙයි නම් එහෙනම් ඒ ඇයිනදේ තුලින් එයා අල්ලගන්න නැත්නම් ඇයිනවා පමණයි නම් එන ඇසීමේ සම්මා දිට්ඨිය තුලින් අපි අත්හැරිලා ඉවරයි මොකද ඇතුළ ඇතිවෙච්ච සම්මා දිට්ඨිය ඒ ඇයින හැම සබ්බයක් තුලින්ම එයා සම්මාවෙන් ශ්‍රමණය කරනවා ඇයිනවා විතරයි ඇයින කිසිම දෙයක් මගේ නෙමෙයි ඒ කියන උපමාවේ අයිතිකාරයා මම නෙමෙයි ඒ කියන බණවල අයිතිකාරයා මම නෙමෙයි ගුරුවරයා අවබෝධයෙන් දේශනා කරන කිසිම දහම් කාරණාවක් මගේ නෙමෙයි කියලා ඇයිනවා පමණයි කියලා හිතනකොට සම්මා සෝතේ මොකවත් එයා අවුවෙන්නේ නැහැ අල්ලගන්නේ ඒ නිසා එයා තුල ලෝභය නිර්මාණය වෙන්නේ නැහැ එයා ලෝභයෙන් අත්හැරලා ඉවරයි එහෙනම් මේ විදිහට අපට දැනෙන හැම දෙයක් තුළින්ම දැනීමක් පමණයි. දැනෙන දේ මගේ නෙමෙයි, දරුවා මගේ කරේ එල්ලෙනකොට මගේ දරුවා මගේ දුව කියලා මම වඩාගෙන හිඹිනවා නම්, ඒ අම්මා තාත්තට කිරි එරෙනවා නම්, සංසාරයේ මේ වගේ සෙනෙහසෙන් ආදරයෙන් බැඳෙනවා නම්, මේ හැම දෙයක්ම අල්ලාගෙන නැද්ද? ආදරේ අල්ලා ගත්තා, සෙනෙහස අල්ලා ගත්තා, ලෙංගතුකම අල්ලා ගත්තා, දුව පුතා කියන මානසිකත්වය අල්ලා ගත්තා. ඒ හැම දෙය තුළින්ම ලෝභයට එයා අවුනා. ඒ නිසා අත්තරීමේ ධර්මතාවය එයාට අවශ්‍ය වුණා. ඒ ස්පර්ශය විතරක් අපි දකිනවා. කිසිම දෙයක් ඒ ස්පර්ශය මගේ නෙමෙයි, මේ සෙනෙහස මගේ නෙමෙයි, ආදරය මගේ නෙමෙයි, මේ දරුවොත් මගේ නෙමෙයි. සංසාරයේ හැම කෙනාටම දරුව වෙලා ඉපදිලා අද මෙතනට ආපු తాවකාලික නැකමක් වශයෙන් දැන් දකිනවා නම්, ඒ කිසිම දෙයක් තුළින් අපි අහුවෙන්නේ නැත්තම්, අල්ලගන්නේ නැත්තම්, අහු වෙලා නැ කියන මානසිකත්වයෙන් ඉන්නවා නම්, දැන් අපට අත්හැරීමේ ධර්මතාවයක් අවශ්‍ය නැ නේද? පේන දේ මගේ නෙමෙයි නං, ඇයෙන දේ මගේ නෙමෙයි නං, ස්පර්ශ වෙන දේ විතර මගේ වෙන්නේ කොහමද? මේ කියන සෙනෙහස ආදරය කරුණාව තුළින් ඒ සත්වයොත් එක්ක ඇති වෙච්ච ගනුදෙනෝ, ඒ වගේම වටිනාකම් එක්ක බලාපොරොත්තු එක්ක අපි ළඟ පරිභෝජනයේ තියෙන භෞතික බඩු මුට්ටු හැම එකක්ම අපේ ස්පර්ශයෙන් අපට අයිති නැත්තම්, අපේ අයිතිය යටතේ පවතින් නැත්තම්, දැන් ඒකේන ලෝභයෙන් අපි අත්හැරලා ඉවරයි නේද? එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම අපිට අයිති නැහැ කියන මානසිකත්වයෙන් ගනුදෙනු කරන්නට ඕනේ. ඇත්තටම අපි මේ වනාන්තරයේ දකින්නකොට මේ වනාන්තරයේ අයිති අපට තියෙනවද? අපිට මේ ගස් කොළන් වල අයිතිය තියෙනවද? මේකේ තියෙන බේත් පැලෑටි අපිට අයිතිද? මේ ඇලෙන දියැලි අපට අයිතිද? කිසිම දෙයක් අපට අයිති නැහැ. අපට අයිති නැහැ කියන එක දැක්කාම අත්හැරලා ඉවරයි. ආයි අත්හැරීමක් අවශ්‍ය නැහැ. මේ කුරුල්ලන්ගේ ශබ්ද අපට අයිතිද? මිනිසුන්ගේ ප්‍රශංසා අපට අයිතිද? ඒගොල්ලන්ගේ නිନ୍ଦා අපහාස අපට අයිතිද? මොකවත් මට අයිති නෑ. ඇයෙනවා පමණයි. දැන් අත්හැරලා ඉවරයි. ආයියට අත්හැරීමේ ධර්මතාවය කමටහනක් අවශ්‍ය නෑ. එහෙනම් දැනෙන දේ, හැඟෙන දේ මට අයිති නෑ කියන මානසිකත්වයෙන් ප්‍රත්‍යක්ෂ කළාම, ඒකේන සම්මා දිට්ඨියට පැමිණියාම, ඒකේන හාර්ය જાතියේ ධර්මයේ තුල යා ජීවත් වුණාම, එයා අත්හැරලා ඉවරයි. එයාට කමටහන් අවශ්‍ය නෑ. අත්හරින මොකවත් ඉතුරු වෙලා නෑ. දැනෙන දැනුම තමන්ට අයිති වෙලා නැත්නම්, ඒක සිතේ පැවතිච්ච එකක් නම්, මෙච්චර කාලයක් තිබිච්ච එකක් නේද වැටෙන්නේ, මෙච්චර කාලයක් පැවතිච්ච එකක් නේද අවබෝධ වෙන්නේ, රාත්පලයේ ඉපදෙනකොටම තිබුණා, හැබැයි ඒ රාත්පලය ප්‍රත්‍යක්ෂ වුන්නේ නැහැ, සෝතාපන්න ඵලයේ ඉපදෙනකොටම තිබුණා, ඒක ප්‍රත්‍යක්ෂ වුන්නේ නැහැ, අවබෝධ කරගත්තා, ඒ සම්මා දිට්ඨියටපත් වුණා, අර වැලිලා තිබිච්ච සංගවිලා තිබිච්ච සෝතාපන්න ඵලය අපි තුල දැන් උඩින් පවතිනවා, ඒක දැන් වර්තමානයේටපත් තෙලා. එහෙනම් වැලිලා තිබිච්ච සකු르දාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ වුණාම ඒක අපේ සිතේම මතුවෙනවා. අනාගාමි ඵලයත් මේ සිතේම තැම්පත් වෙලා නිදන්ගත වෙලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ වුණාම ඒක අවබෝධ වෙනවා. අපේ සිතම නම් රාත් වෙන්නේ. රාත් කියන ඵලය වෙනම ඇවිල්ලා අපේ සිතට එකතු වෙන්නේ නැත්නම්, එහෙනම් රාත් ඵලයත් මේක නිදන්ගත වෙලා තියෙනවා. ලෝභ දේශ මොහ නිරෝධ වුණාට පස්සේ ඒ නිදන්ගත වෙලා තිබිච්ච රාත් ඵලය මතුවෙලා ප්‍රත්‍යක්ෂ වෙලා පවතිනවා. එහෙනම් මේ කියන සෑම අවබෝධයක්ම දැනුමක්ම මාර්ගඵලයක්ම මේ සිතේම තිබිච්ච එකක් තමයි. සිත අඳුනාගත්තේ නැහැ. දැන් අඳුනාගත්තා. එදා ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. දැන් ප්‍රත්‍යක්ෂ කළා. එදා අවබෝධ වුණේ නැහැ. දැන් අවබෝධ වුණා. එහෙනම් පැවතිච්ච එකක්ම නම් දැනෙන්නේ. ඒ දැනුමට අවබෝධයට ප්‍රඥාවට මම කොහොමද මේක මගේ කියන අයිතිවාසිකම් කියන්නේ? ඒ හැම එකක්ම තිබිච්ච එකක් තමයි. තිබුණ බව දැනගෙන හිටියේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරගෙන හිටියේ නැහැ. දැන් ප්‍රත්‍යක්ෂ කළා. දැන් දැනගත්තා. එහෙනම් මේක සිතේ තිබිච්ච එකක්ම නම් සිත දැනගත්තේ. ඒකේ අයිතිකාරයා මම නෙමෙයි නං. දැන් දැනුමෙන් අල්ලලා නැහැ. දැනුමෙන් අපි කිසිම දෙයකට අහු වෙලත් නැහැ. ප්‍රඥාවෙන් අවබෝධයෙන් අල්ලලත් නැහැ. අහු වෙලත් නැහැ. එහෙනම් අපි මේ කියන චිත්තානුපස්සනාවෙන් අපට අත්තරින්න මොකවත් ඉතුරු වෙලා නැහැ. හැම දෙයක්ම අත්තරලා ඉවරයි. එහෙනම් මේ ලෝකේ ලෝභයෙන් අත්තරින්නේ කොහමද කියන කමඨාන දැන් අපට පැහැදිලි. ලෝභයෙන් අත්තරින්නේ කොහමද කියන එක පිළිබඳව දැන් අපි දැනුවත් වෙලා ඉවරයි. දැන් ඉඳලා මේ කමඨාන වඩන්නට ඕනේ. අසකන දිව නාසයේ සමසිත කියන ආයතන හය තුලින්ම මේකේන අල්ලා ගැනීම, ලෝභය තුලින් අල්ලා ගැනීම සිද්ධ වෙනවා. අපි මොකටවත් අවු වෙලා නැහැ. මොකවත් අල්ලාගෙන නැහැ කියන එක අපි දන්නේ නැහැ. අපි මොකවත් අල්ලාගෙන නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ කරපු දවසක හැම දෙයක්ම අත්තර අතහැරලා ඉවරයි, හැමදේම නිදාසලා ඉවරයි. ඒ කියන්නේ පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබලා ඉවරයි. එහෙනම් දැන් ඉඳලා ඇසෙන් මම මොකවත් අල්ලාගෙන නැහැ, කනෙන් මොකවත් අල්ලාගෙන නැහැ, රසෙන් මොකවත් අල්ලාගෙන නැහැ, දැනීමෙන් මොකවත් අල්ලාගෙන නැහැ, ස්පර්ශයෙන් මොකවත් අල්ලාගෙන නැහැ, දැනුමෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් මම මොකවත් අල්ලාගෙන නැහැ කියන ඒ ස්ථිර නියත සම්මා දිට්ඨිය අපි වඩන්නට ඕනේ. ඒකේන නිවැරදි ආර්ය ධර්මය තුළ ඒ අවබෝධය තුළ අපි පවතින්නට ඕනේ. එහෙනම් මේකින කමඨාන පුරුදු කරනකොට, මේකින සම්මාව තුළ අපි ජීවත් වෙනකොට, මේකින සම්මාවෙන් ඇහෙනවා, පේනවා, දැනෙනවා, අඟෙනවා, සිතනවා කියන මානසිකත්වයෙන් ජීවත් වෙනකොට, ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පානවා. අපේ පිරිනිවන් පෑම කිසිම මොහතක වෙනස් වෙන්නේ නැහැ. මේකින සම්මා දිට්ඨිය, නියත සම්මා දිට්ඨියක්, ඒකාන්ත වශයෙන්ම රාහත් බෝධියෙන් කෙරවල කරන සම්මා දිට්ඨියක්. එහෙනම් මේකින කමඨාන වඩමු, මේකින ආර්ය මාර්ගයේ මේ මොහතේ ඉඳලා පුරුදු පුහුණු කරමු. එහෙනම් මේ ලෝභය තුලින් අත්තරිමු කියන කමඨාන, ලෝභය තුලින් අත්තරිමු කියන ධර්මය ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ තුරාවටම පුරුදු පුහුණු කරලා සියලෝම දේවල් අල්ලලා නැහැ. හැබැයි සියලෝම දේවල් අත්තරින් අපි වේසුණා, එකක්වත් මං අල්ලාගෙනත් නැහැ, එකකටවත් මං අවු වෙලා නැහැ. කෝ අවුනා නම් මොකවත් මගේ අතේ තියෙන්න එපාය, යනකොට මං ගෙනියන්න එපාය, ගෙනියන්න බැරි නම් අවු වෙලා නැහැ කියන එක ස්ථිර වෙලා ඉවරයි. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ ඥාණයට දැනුමටපත් වෙලා අල්ලලා නැති දේ දැනගෙන ඒ හැමදයක්ම ඒ අල්ලලා නැහැ කියන ස්වභාවයෙන්ම අත්හැරලා නිරෝධ කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රලා පිරිනිවන් පානට මේකින ලෝභයෙන් අත්තරිමු කියන ධර්මතාවය, මේකින කමඨාන අපි සියලෝම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.